විශේෂයෙන්ම වැලිමඩ ඌව පරණගම බන්නාර වෙල නුවරඩිය මේ ප්‍රදේශවල ගැලවෙන්න පටන්ගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අර්ථපල් බීජ හොණ්ඩර 16ක් අවශ්‍ය වෙනවා අකරයක හිටවන්න. එතකොට මේකෙන් හොණ්ඩරයකට සාමාන්‍යයෙන් අසන්න ඉන්නේ හොණ්ඩර 8ක් විතර. එතකොට හොණ්ඩර 128ක් වගේ තමයි අකරයකින් ගොවියට අස්වැන්න ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ අස්වැන්න ගත්තට පස්සේ රුපියල් 60 ගණන් වලට අල ටික විකුණන්න සිද්ධ වුණාම ඇත්තටම ගොවියට මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ගොවියට ගිහපු වියදමත් හොයාගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. දැන් වර්ෂාවත් එක්ක අර්ථපල් ගලවන එක ගොවියා කඩිනමින් කරනවා. මොකද වැස්සට අහුනොත් එහෙම අර්ථපල් පොළොව ඇතුළෙම කුණු වෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ විශේෂයෙන්ම කැපිටිපොළ ආර්ථික මධ්‍යස්ථානය තුළ ඇත්තටම අතරමැදියා ගොවියාගේ අර්ථපල් ටික සල්ලම් කරලා ඉතාමත්ම අඩු මිලට ගන්න තැනට පත් වෙලා තියෙනවා. මේකට මූලික හේතුව විදිහට අපි දකිනවා ආණ්ඩුව අර්ථපල් මිලදී ගැනීමට අදාළව කිසිම වැඩපිළිවෙලක් මේනකොට සකස් කරලා නැහැ.